සිංහතුනි, පසුගිය දිනෙහි අප කතා කළේ සෝබන චෛතසිකයන් අතරින් චෛතසික කිහිපයක් ගැන. අප තත්‍ර මධ්‍යස්ථතාව දක්වා කතා කළානේ. අද මතකයි. චිත්තපස්සද්ධි, කාය පස්සද්ධි, චිත්තපස්සද්ධි කියන මේ දෙක ගැනත් කතා කළා. ඊළඟට එන්නේ කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා ආදී වශයෙන් යන චෛතසික කීපයක්. එයින් කාය ලහුතා, චිත්ත ලහුතා කියන්නේ චෛතසිකයන්ගේ නොබර ගතිය නැතන් ලැහැල්ලු බව, අහා සිතේ ලැහැල්ලු බව කියන ඒ සහල්ලු බව දැක්වීම සඳහා වූ චෛතසික දෙකක්. දැන් යම් කිසි රූපයක නැත්නම් රූප ධර්ම සමූහයක තිබෙන බර කියන එක අප දන්නවා. ඒ වගේ බර චිත්ත චෛතසික ධර්ම පිළිබඳව ලැබෙන්නේ නැහැ. නමුත් හරියට බරක් මෙන් යමෙකුට දැනෙන බවක් මේ චෛතසික නිසා සිදු වෙනවා. එයින් වන්නේ ඒ මේ කුසල් සිත්වල නැත්නම් සෝබන සිත්වල යෙදෙන චෛතසික ගැන නෙමෙයි කතාව. එතන අප මුලදීම දැනගන්නට ඕන කරුණක් තමයි කාය කියන මේ වචනයෙන් ඒ චෛතසික පිළිබඳව දත යුත්තේ එහි කාය යනුවෙන් දක්වන්නේ චෛතසික සමූහය කියන්නේ. කාය කියන වචනේ තේරුමක් තිබෙනවා සමූහ කියන. එයින් මෙතන අදහස් කරන්නේ චෛතසික සමූහය. හැම චෛතසිකක් නෙවෙයි. සෝබන චිත්ත සම්ප්‍රයුක්ත චෛතසික. සෝබන සිතෙහි යෙදෙන චෛතසිකයි එතන කාය කියන්නේ. ඒක කාය ලහුතා කීවේ ඒ සෝබන චිත්ත සම්ප්‍රයුක්ත චෛතසිකයන්ගේ සහල්ු ස්වභාවය, සහල්ු බල, ලහල්ු බල. ඒ චිත්ත ලහුතා කියේ සිතේම ඒ සෝබන සිතේ. දැන් මේවා සෝබන සිත්වලම යෙදෙන චෛතසික මිසක වෙන සිත්වල යෙදෙන චෛතසික නෙවෙයි. අපි මේවා ගැන මුලදීම දැනගත්තේ ඒවා සෝබන සාධාරණ චෛතසිකයක. හැම සෝබන සිත්වලම යෙදෙන චෛතසික. දැන් පළමු දිනෙහිදී නැත්නම් මීට පෙර දිනෙහිදී ඉගෙනගත්ත කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේ දෙකේදී අප දැනගත්තේ ඒ සිතේ සහ චෛතසිකයන්ගේ දාහ බව දුරු කරන ඒවා සංසිඳවන ස්වභාවය මේ පස්සද්ධි නාමයෙන් දැක්වෙනවා. ඒ කය කියන ඒ චෛතසික ධර්මත් සිතන් දවන, පවන, පෙළෙන ස්වභාවය තිරෙන්නේ කෙලෙස් වල. දැන් මේ ධර්ම ඒ නිසා ඒ කෙලෙසුන්ට ප්‍රතිවිරුද්ධ ධර්ම සමූහය. දැන් ඔය කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන එකෙන් සිදු කරන්නේ සිතේ හා චෛතසිකයන්ගේ දාහ බව දුරු කිරීම. ඒ දාහය සෝබන සිතක ලැබෙන එකක් නෙවෙයි. දාහ කියන ගතිය ඇතිවන්නේම අසෝබන නැත්නම් අකුසල් සිතක. ඒ අකුසල් සිතවල ඒ දාහ ගතිය පවත්නේ අකුසලයන්ගේ තිබෙන දාහ ගතිය නිසා. ඒ අකුසල් ගැන සඳහන් කරන්නේ ඒ සිත දවන, තවන, පෙළෙන ධර්මත. ඒ දවන, තවන, පෙළෙන ධර්මයන් වූ අකුසලයන්ගේ දාහ ගතිය දුරු කරන ඒවා සංසිඳවන ස්වභාවය තමයි මේ පස්සද්ධි නාමයෙන් දක්වන්නේ. දැන් මේ සිත් උපදින් මේ චෛතසික උපදින්නේ සෝබන සිතක. ඒ සෝබන සිත ඇතිවන විට සිත් එහෙම නැත්නම් අකුසල් සිත් ඒ අවස්ථාවේදී පවතින්නේ නැහැ. ඒ අකුසලයන්ගෙන් වන ඒ දාහ ස්වභාවය, දාහ ගතිය දුරු කරනවා, සංසිඳ වෙනවා මේ සෝබන ධර්මයන්ගේ. ඒ සෝබන සිතේ හැම සෝබන සිතකම ඒ කාය කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ලැබෙනවා වගේම ඊට පසුව කියවෙන මේ කාය ලහුතා, චිත්ත ලහුතා කියන මේ ධර්ම දෙකත් හැම සෝබන සිතකම ලැබෙනවා. ඒ දැන් බර බව කියන එක සිතේ බර බව හා චෛතසිකයන්ගේ බර බව කියන මේ ඔවුනොවුන්ගෙන් වෙන් කළ හැකි දෙයක් නෙවෙයි. සිත චෛතසිකයන්ගෙන් තොරව උපදනා එකකුත් හෝ චෛතසික සිතින් තොරව සිත නැතිව උපදන ධර්මවත් නෙවේ. ඒ ධර්ම එකට උපදින. ඒක උපාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වත්තුක කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් ඔවුනොවුන් එකට බැඳී උපදන ධර්ම සංප්‍රයුක්ත වෙන ධර්ම. ඒ සංප්‍රයුක්ත ධර්ම වෙන ඒ චිත්ත චෛතසිකයන්ගේ බර බව වන්නේ ඒ මේවාට ප්‍රතිවිරුද්ධ ධර්මයන් නිසා. දැන් සිත අකුසල ක්‍රියා විශේෂෙහිදී වුවත් මේ කාය ලහුතා චිත්ත ලහුතා කියන මේ දෙක දුර්වල නම් ඒ දුර්වල වූ සිත තමයි කුසල ක්‍රියා විශේෂෙහිදී බරක් වන්නේ. ඒට හේතු වන්නේ ඒ මේ කාය ලහුතා චිත්ත ලහුතා කියන මේවා දුරු කරන්නේ තීන මිද්දාදී නැත්නම් අවුද්ධත්තේ උද්ධච්චාදී ක්ලේශ විශේෂයෙන්ම තීන මිද්ද. දැන් තීන මිද්ද ඇති වුණාම සිතේ ඇතිවන තත්වය මේ තිනතුන් දන්නවනේ. තීන මිද්ද ඇති වුණාම සිත ඊතරම් ක්‍රියාකාරී ධර්මයක් වන්නේ නැහැ. එයි ඇතිවන්නේ අලස බවක්. කතයුත්තට නිසුදුසු බවක්. ඒ තීන මිද්දාදී නිසා සිදුවෙන. මෙන්න මේ ධර්මයන්ට විරුද්ධ ස්වභාවය තමයි කුසල් සිත්වල නැත්නම් සෝබන සිත්වල ලැබෙන මේ කාය ලහුතා චිත්ත ලහුතා කිය. ඒ ධර්ම හැම විටම එක සමාන තත්වයකින් ලැබෙන්නේ නැහැ. ඇතැම් විටක ඒ කාය ලහුතා චිත්ත ලහුතා කියන ඒවා දුර්වලයි. කුසල් තමයි උපදි සිත. ඒ කුසල් සිතේ මේ කාය ලහුතා චිත්ත ලහුතා යෙදෙනවා. ඒ යෙදෙන්නේ හැම විටම එක සමාන තත්වයකින් නෙවෙයි. ඒ ධර්මයන්ගේම තිබෙනවා උත්සන්න අනුත්සන්නතා. ඇතැම් අවස්ථාවලදී ඒවා බලවත්. ඇතැම් අවස්ථාවලදී ඒවා දුබලයි. ඒ දුබල කාය ලහුතා චිත්ත ලහුතා නිසා තමයි කුසල ක්‍රියා විශේෂෙහිදී හරියට බරක් පසවාගෙන යන කෙනෙකුගේ මේ නුයි ඒ ක්‍රියාව පවත්. දැන් ධනවාන කුසල් කරන විට සමහර අවස්ථා කෙනෙකුට වුවත් ලැබෙන්නට පුළුවන්. ඒ කුසල් කරන නැත්නම් පින් කරන එහෙම අවස්ථාවලදී හැමතිස්සෙම නැති වුණත් ඇතම් අවස්ථාවලදී ඒ කුසල ක්‍රියාවෙහි මනසේ සිත පවත්වාගෙන යන්නට නොලැබෙන බවක් නොලැබීමක් වෙනවා. ඒක තමාගේ තිබෙන යම්කිසි නුවමනාවක් කියලා තමයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ. ඒට හේතුව ඒ සිතේ ඇතිවන ධර්මයන්ගේ තිබෙන දුර්වලකම. දුර්වලකම. ඒ නිසා කාය ලහුතා චිත්ත ලහුතා කියන මේ ධර්ම දෙක යම් කෙනෙකුගේ සිතේ ඒ කුසල ක්‍රියාවක යෙදී සිටින විට දුබල වෙනවා. ඒ එතකොට සිතේ ඇතිවන තත්වය හරියට අවුද දාපු මලක් වගේ ඇති වෙන බවක්. ඇති වෙන බවක්. එහෙම නැත්නම් එතනත්තා අවුද දාපු මලක් නෙමෙයි සමහර විට අපිට කියන්න පුළුවන් ඒක හරියට මේ කුසල ක්‍රියා විශේෂෙහි ඉදිරියට යන්නේ නැහැ. යන්නේ නැහැ. ඒවා බලවත් නම් ඕනෑ තරම් වේලා ඒ කුසල ක්‍රියාවෙහි යෙදී සිටින්නට පුළුවන්. අනේ එහෙම ඒ කාය ලහුතා චිත්ත ලහුතාවන් තේරුම් ගන්නට තිබෙන්නේ සිතේ ඇතිවන නොදර බවයි. බොහොම සැහැල්ලු තලත්මක් ඒ සිත පිළිබඳව පවතී. කාය ලහුතා චිත්ත ලහුතා. කාය මුදුතා චිත්ත මුදුතා කියලා තව දෙකක් තියෙනවා. එතනක් කාය කියන්නේ චෛතසිකයන් කියලා. චෛතසික සමූහය. ඒ චෛතසික සමූහයේ මෘදු බව කාය මුදුතා සිතේ මෘදු බව චිත්ත මුදුතා. දැන් සිතන් දැඩි සිත්යයි කියලා කියන්නේ කෙනෙකුගේ සිත දැඩි වන්නේ සිත දැඩි කරන ධර්ම නිසා. අප දන්නවා සිත දැඩි කරන්නට හේතු වන ධර්ම සමහරක් තියෙනවා. දැන් දෘෂ්ටිය සිත දැඩි කරන ධර්මයක්. මානය සිත දැඩි කරන ධර්ම. ඒ නිසා තමයි ඒ අවවාද අනුශාසනවත් පිළිගන්නට ලැස්ති නැති දැඩි සිතක් ඇති කරගන්න. යම් කිසි දෘෂ්ටියක පිහිටියාම සමහර විටක ඒ දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ නමකටවත් වෙනස් කරන්නට බැරි තත්ත්වයට උත්සන්න වුණොත් ඒ තනත්තාට ඒ දෘෂ්ටිය පිළිබඳව ඒ දෘෂ්ටියගෙන ඇතිවනා වූ සිත කොයිතරම් දැඩිද? අනේ දෘෂ්ටිමාන කියන මේවා නිසා තමයි සිත දැඩිවන්නේ. ඒවාට ප්‍රතිවිරුද්ධ ස්වභාවයෝ හැටියට කියනනවා කාය මුදුතා චිත්ත මුදුතා. ඒ එතකොට සිතේ ඇතිවන මෘදු බව. එතින් මේ සිතේ මෘදු බව චෛතසිකයන්ගේ මෘදු බව කියන මේ දෙකයි චිත්ත කාය චිත්ත මුදුතා කියලා දක්වන්නේ. කාය මුදුතා චිත්ත මුදුතා. ඒවා මේ සෝබන සිත්වල ලැබෙන්නේ. ඉතින් සෝබන සිත්වල ලැබෙන කාය මුදුතා චිත්ත මුදුතා හැම විටම එක සමාන තත්වයකින් නෙවෙයි ඇතිවන්නේ. ඒවා දුර්වල වුණොත් මේ කුසල ධර්ම විශේෂෙහි සිත මනසේ පවත්වන්නට බැහැ. හරියට වියලි දණ්ඩක් වගේ. ඒ පැත්තට නම් වන්නට අමාරු වෙනවා. ඒවා දියුණු නම් බලවත් නම් ඒ කුසල ධර්ම විශේෂෙහි සිත හොඳට පවත්වන්නට පුළුවන්. කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඒ කම්මඤ්ඤතා කියන්නේ කර්මන්නේ බව කර්මන්නේ කියන්නේ කර්මයට යෝග්‍ය කියන ඒ ක්‍රියාවට කරන දෙයට යෝග්‍යසේ ඇතිවනවා සිතක් චෛතසික එම් ඒ තත්වයේ ඇති කරවන ධර්මවලටයි කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඒ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ ධර්ම සිතේ බලවත් නම් ඒතනත්තාට කුසල ක්‍රියාව බොහෝම පහසු එකක්. කුසල ක්‍රියා ඒවා දුර්වල නම් අපහසු කරුණක්ද? අපහසු කියන්නේ අමාරුයි ඒ පැත්තට සිත යවන්නට. සිත යොදවන්නට. ඒකට උපමා දක්වලා තිබෙනවා. කොහොමද කාය කාය ලහුකා චිත්ත ලහුකා කියන මේ දෙක ගැන දක්වලා තිබෙන්නේ ඒ දෙක මේ සිතේ බර බව ඇති කරන තීන නිද්දාදී ක්ලේශ ධර්මයන් දුරු කිරීම මේ දෙදනාගේ ලක්ෂණයයි. ඒතර තීන නිද්ද කියන්නේ සිතේ සහ චෛතසිකයන් අලස කරන ධර්ම. ඒ තීන නිද්ද උපදින්නේම අකුසල් සිත්වල. අකුසල් සිත්වලිනුත් අකුසල් සිත් පහක මේ ඒවට කියනවා සසංඛාරික සිත් කියලා. ඒ සසංඛාරික සිත් වලයි තීන නිද්ද යෙදේ. දැන් සාමාන්‍යයෙන් ගත්තම ඒවා අකුසල් සිත්මය. කුසල් සිත් වල තීන නිද්ද යෙදෙන්නේ නැහැ. ඒ නිසා මේ තීන නිද්ද කියන සිත අලස කරන ඒ ස්වභාවයන්ට විරුද්ධ ලෙසයි මේ ධර්ම උපදින්නේ. චිත්ත ලහුතා, කාය ලහුතා, චිත්ත ලහුතා. ඒවාට දීති වෙන උපමාව මේ පොතේ දක්වන උපමාව ඒවා දුර්වල නම් යම් කෙනෙකුගේ සිතෙහි රත් වූ ගල් තලාවක තැබූ නෙළුම් මලක් නැහැ. රත් වූ ගලකට දාන ධාතු නෙළුම් මලක් නැහැ. පුණ්‍ය ක්‍රියාවෙහි පැවෙයි හැකිලේ. ඒ පුණ්‍ය ක්‍රියාවෙහිදී හොඳට එය පවතින්නේ නැහැ. ඒකේ හැකිලෙන බව. හැකිලෙනවා කියන්නේ ආපසු ගමන. බලවත් වූ හොගේ සිත සිහිල් දියේ දැමු නෙලක් නෙළුම් මලක් මෙන් නොපැවෙයි පැතිරේ. එතන මේ උපමා දෙක දක්වලා තිබෙන්නේ මේ ධර්මයන්ගේ දුබලකම හා ප්‍රබලකම නිසා මේ කුසල ධර්ම විශේෂෙහි සිත පවත්නා හැටි දක්වලා. ඊළඟට අනිත් කාය මුදුතා චිත්ත මුදුතා කියන එක. මේ මුදුතා අපි කියන්නේ ඒ දැඩි බව ඇතිවන්නේ සිත්වල ඒ සිත දැඩි කරන ධර්ම නිසා. ඒ සිත දැඩි කරන ධර්ම වලට ඇතුළත් කොට දක්වනවා ditthi manaadi klesham. ඒ ditthiye maanaye කියන ඒ දෙක මුලට අරගෙන ආදි klesham කියන එකෙන් ඒ කෙලෙස් වල තිබෙනවා සිත දැඩි කරන බව. එයින් ditthi maana කියන දෙක ඒ දැඩි කිරීම බලවත්සේ කරන. අපි ඒකට නිදසුනේ දෙන්නේ ditthiye ඇති කෙනෙක් ditthi ගත්තාය කියනවා ඉද මේව සත්‍යං මෝහමඤ්ඤා. මේමයි ඇත්ත, අනිත් ඔක්කොම බොරු, අනිත් ඔක්කොම හිස් කියලා. එතකොට ඒක නැත්තා අරගත්ත ඒ යමක් ඔහු හරි කියන ඇත්තයි කියන දේද වැරදි දෙයක්. ඒ හරි නැති නැත්නම් වැරදි දෙයක් දෘෂ්ටියෙන් හරි කියලා අල්ලාගෙන ඔහු කියනවා ඒව තමයි හරි, අනිත් ඔක්කොම බොරු කියලා. අන්න එහෙම කෙනෙකුන් ඇතන් ආයෙ සිටිනවා. ඔවුන්ගේ දෘෂ්ටිය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ නමකටවත් දුරු කරන්නට බැරි තත්ත්වයට දැඩිවන. සමහරු එහෙම හිතුවා බුදුරජාණන් වහන්සේටවත් ඔවුන්ගේ අදහස් වෙනස් කරන්නට බැරි වුණා. ඔවුන් ඒ ඔවුන්ගේ මගම ගියා. අන්න ඒ විදිහේ දැඩි දෘෂ්ටිගත අය. ඒ සිත බොහොම දැඩි. ඒගේ මානෙ ඇති කරගත්තා. මානෙන් ඒක එකිනෙක කෙනා පිළිබඳව වුවත් සලකාගෙන ඒ මානෙ ඇති වුණු අවස්ථාවගෙන සලකාගෙන සලකන්න පුළුවන් නම් හිතා ගන්නට පුළුවන්. ඒ මානෙන් කරන සිතේ දැඩි බව. ඒ නිසා කොයිතරම් තමන්ට පෙනුණා මේ ඒ තමාට යනුගෙන් ලැබෙන අවවාදය ඒක හරි එකක්. ඒ අනුශාසනය හරි. ඒ තමාගේ තිබෙන මානෙ නිසා තමන් කැමති නෑ ඒක පිළිගන්න. ඒක ඉමකට ඒ දික්ටි මාන කියන මේවා ඒ තිබෙනවා. හැම ක්ලේශවලවත් තියෙනවා. ඒ දෙක මුලට දක්වලා තිබෙන ඒවා ඒ බලවත් බව නිසා. ඒවා ඒ තියෙන දැඩිකම මහත් නිසා. ඒ දික්ටි මානාදී ක්ලේශයන් සංසිඳ වීම තමා මේ දෙකේ කෘත්‍යය හැටියට දක්වන්නේ. කාය මුදිතා චිත්ත මුදිතා. මේ දෙක යමෙකුගේ සිතෙහි දුර්වල නම් ඒතනත්තාගේ සිත ඒ කුසල ක්‍රියා විශ්ේ පවතින්නේ සතුරන් මැඩට පැමිණි යෝධයෙකු මෙන් පුණ්‍ය ක්‍රියාවෙහි තද වෙයි කියලා. ඒ කියන්නේ එතන ඒ පුණ්‍ය ක්‍රියාවෙහි තද වෙයි කීවේ ඔහුට ඒ පුණ්‍ය ක්‍රියාවෙහි හරි හැටියට යෙදෙන්නට බැහැ. ඒ සිතේ තිරන අර මෘදු බව ඔහු නැති බැරි. ඒ මෘදු බව නොකරන බැරි. බලවත් වූවගේ සිත ප්‍රිය ඥාතීන් නැබත පැණියේ කුසේ මොලොක් වේ. ඒ කුසල ක්‍රියාවන් හිදී මේ ධර්ම දෙක නූපදී කුසල ක්‍රියාවක් වෙන්නට බෑ. ඒක මතක තබන්න. ඒ කාය මුදුතා චිත්ත මුදුතා කියන මේ ධර්ම දෙක යම් සිතක නොලැබේ නම් ඒක කුසල් සිතක් වන්නට බෑ. ඒමත් නිසාද මේ ධර්ම දෙක පවලක් නෙවෙයි දැන් මෙතෙක් දේලා අප කතා කළ ඒ සෝබන සාධාරණේ කියන චෛතසික දෙයින් එකක්වත් අඩු වී ඒ සෝබන සිතක් උපරින්නේ නැහැ. හැම සෝබන සිතකම යෙදෙන චෛතසික නිසායි මේ වාට සෝබන සාධාරණ කියන්නේ. මේ දෙකෙන් ගතයුතු කාරණේ කුමක්ද? මේ ධර්ම ඒ සිත්වල ලැබෙတာ ඒ ලැබෙන හැම අවස්ථාවලදීම එක සමාන උත්සන්නතාවකින් ප්‍රබල බවකින් බලවත් බවකින් ඇතිවන්නේ නැහැ. මේ ධර්ම පමණක් නෙවෙයි අන්‍ය ධර්ම ගැන වුවත් එහෙමයි. දැන් මේ පිටත්තරව දක්වන්නේ මේ සෝබන සාධාරණ. ඒ සෝබන සාධාරණයන්ට වෙනස් තවත් ධර්ම දක්වනවානේ. ඒ කරුණා මුදිතා ප්‍රඥා ප්‍රඥාව කියන එක වුණා. ඒ හැම ධර්මයක්ම ඒ ඇති වෙන අවස්ථාවේදී එක්කෙනෙකුට හැම අවස්ථාවෙදීම ඇතිවන්නේ එකම ප්‍රබල තත්වයකින් නොවේ. ඒක හැම වෙනාටම යන සලකන විට ඒ කාහටුවා කාහටුවා දැන් අප මෙතන සිටිනවා මේ පුණ්‍ය ක්‍රියාවන්ත සම්බන්ධ කර මේ පුණ්‍ය ක්‍රියාවන්ත සම්බන්ධව සිටින අප හැම දෙනා තුළම උපදනා වූ සිත් කුසල්ස මේ ක්‍රියාවට සම්බන්ධව ඒ ශ්‍රද්ධාවෙන් යුතුව සිහිය පෙරදරි කරගෙන මේ අසා සිටිනවා. ඒ වගේම අප මේ කතා කරනවා. මේ ක්‍රියා දෙක සිදු කරන අවස්ථාවලදී අපට උපදින්නේ කුසල්සෙත් ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවායින් යුක්ත වූ සිත් නොවේ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත්. ඉතින් එහෙම සිත් උපදනා වූ අපට ලැබෙනා වූ සිත් අපි හොඳයි ධර්මයක් වශයෙන් ධර්ම වශයෙන් පෙන්නනවා නම් අපි හැමදෙනාම මේ ක්‍රියාවට සහභාගී වන්නේ සම්බන්ධව සිටින්නේ මේ පිළිබඳ හොඳ ශ්‍රද්ධාවකින් යුතුව එවැගේම මේ ක්‍රියාවෙහි අනුසස් දැනගෙන මේකට සම්බන්ධී වෙනවා නම් අපට මේ අවස්ථාවේදී ඒ නුවණක් උපදිනවා ඒ වගේම සොම්නසක් ඇතිවෙනවා ඒ සොම්නස වුණා එක සමාන තත්වයකින් අපි හැමදෙනාටම මේ එකම වර උපදිනවයි කියලා කියන්න බෑ වෙනස් වෙන්නට මේ ඇතැම් විටක මේ දේශනාවට සවන් දීගෙන සිටින පින්වතුන්ට උපදනා වූ කුසල් සිත්වල ලැබෙන වේදනාව සොම්නසම නොවන්නට පුළුවන් උපේක්ෂා වේදනාවක් ඇතිවෙනට ඒතකොට මේ වේදනාව වශයෙන් තිබෙන එහෙම වෙනස සොම්නසේ හෝ උපේක්ෂා ඊළඟට අනිත් ධර්ම ගත්තොත් ශ්‍රද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස පත්‍ර මධ්‍යත්තත කාය පස්සද් විචිත්ත පස්සද් ආදි වශයෙන් ඉග්‍රියට කියන ඒවත් මේ ඔක්කොම එකම තත්වයකින් නෙවෙයි හැමදේනාටම උපදින්නේ වෙනස් කීතිද ඒ වෙනස්කම් නිසා තමයි ඒ සිතේ ඇතිවන ඒ ධර්මයන්ගේ වෙනස්කම් එවැගේම මීට සම්බන්ධ වෙන ඒ චේතනාවේ තිබෙන අබල දුබල ප්‍රබලකම් කියන මේවා මේ කුසල ක්‍රියාවට සම්බන්ධයි ඒ නිසා තමයි සමහර කින්ද පුණ්‍ය ක්‍රියාවකට සහභාගී වන එකම පිරිසක එකම පිරිසට ඒ නිසා සිදුවනා වූ පින නැත්නම් කර්මය එක සමාන නොවන එක සමාන නොවන කර්මය වශයෙන් ගත්තම කීත හැකියි මේ බණක් අහගෙන සිටීම නිසා සිදු වුණු බණ ඇසීමේ පුණ්‍ය කර්මය එහෙම කීත ඒ බණ ඇසීමේ පුණ්‍ය කර්මය කර්ම වශයෙන් හැමදැනටම සිදුවන්නේ ඒ කර්මය නමුතේ කර්මයේ නානත්වයක් තියෙනවා. ඒකයි කර්ම නානත්වය කියලා කියන්නේ. කර්මයේ තිබෙන නානත්වය. ඒ නානත්වයට හේතු වන්නේ හුදු චේතනාවම නෙවෙයි. දැන් චේතනාව කියන්නේ බණ ඇසීමේ චේතනාවනේ. ඒ චේතනාව උපදින. සමහර කෙනෙකුගේ චේතනාව තවත් කෙනෙකුගේ චේතනාවට වඩා බලවත් වන්නට පුළුවන්. බලවත් චේතනාව. සමහර කෙනෙකුගේ ඒ තරම් බලවත් නැහැ. ඒ නිසාත් වෙනස් වෙනවා. ඒ වගේම කර්මය සිදු කරන අවස්ථාවේදී මේ උපදනා වූ අනිත් ධර්ම ඒ සිතේ පවත්නා වූ මේ අනිත් ධර්ම ඒ ධර්මයන් නිසාද කර්මය පිළිබඳ වූ නානත්වයක් තිබෙනවා. අනේ ඒ විදිහටයි. ඒකයි මේ තරම් වෙනස්කම් ලෝකයේ තිබෙන්නේ. ලෝකයේ මේ සත්‍යයන් පිළිබඳව. අපි මිනිසුන් ගැන කතා කරනවා මිනිසුන් පිළිබඳ. ඒ මිනිසක් බවක් ලැබීමට ඉගහල් වෙන හේතු උනේ කුමක්ද කියලා ඇසුවොත් අපිට අප කියන්නට වෙනවනේ ප්‍රධාන කාරණේ හැටියට අපට දක්වන්නට වන්නේ අප මේ මිනිසක් බව ලැබීමට මේ අපට හේතු බුත වූ යම් කුසල කර්මයක් කුසල කර්මයක් ඒ කර්මය නිසා තමයි මේ මිනිසක් බවක් අපි ලැබුවේ එතකොට මේ මිනිසක් බව ලැබී වශයෙන් හටගත්තේ මේ භවය පිළිබඳ වූ මුල්සිත වශයෙන් ප්‍රතිසම්බිසිත ඒ ප්‍රතිසම්බිසිත කර්මයක විපාකයක් කර්මයක විපාක ඒ කර්මයක විපාකයක් නිසා ලැබුණු ඒ සිතෙන් දුන්න මේ ප්‍රතිසන්දිය ඇති මේ සත්‍යය නැත්නම් මේ මිනිසුන් අතර කොයි තරම් වෙනස්කම් තිබෙනවද මොනතර දැන් සමහර විට අපට වුණාන් කියත හැකි ඒ තනත්තා නැත්නම් මේ ඉපද සිටින හැමදෙනාම එහෙම හරි ගැතු දැන් යාතරින් බොහෝ දෙනෙක් ප්‍රියේතුක ප්‍රතිසම්භිතේ ඒ ප්‍රියේතුක ප්‍රතිසම්භිතයන් ගෙනුත් එතකොට ත්‍රිවිධ ප්‍රතිසන්දි කියන්නේ කීවේ උපතින්ම ලක් නුවණ ඇති අය. ඒ උපතින්ම ලක් නුවණ වුවන් ඒ නුවණේද තිබෙනවා වෙනස්කම්. වෙනස්කම් තියෙනවා. ඒක සමාන නුවණකින් නෙවෙයි හැමදෙනාම ඉන්නේ. ප්‍රතිසිත. අන්න ඒ විදිහේ වෙනස්කම් ඇතිවන්නට හේතුව මේ කර්ම නානත්වය. කර්ම නානත්වයට හේතුව තමයි ඒ කර්මය සිදු කරන අවස්ථාවේදී ඒ පැවති ඒ චේතනාව සමග පැවති ධර්මයන්ගේ තිබුණානත්ය. අනේ වගේ තේරුම් ඒ වශයෙන් තේරුම් ගන්නට ඕන මේ හැම ධර්මයක් පිළිබඳව. ඒ කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කිව්වේ කර්මයේ යොදන්නට බොහෝ පුළුවන් බව. ඒ කටයුත්තේ යොදන්නට පුළුවන්. හරි. ගන්නට පුළුවන්. විදිහට කර්මයට යෝග්‍ය කරනවා යෝග්‍ය කරවනවා මේ කර්මඤ්ඤතා කියන මේ ධර්ම දෙක කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා එදින් ඒවා දැන් මොනකටද විරුද්ධ මේ කුසල ධර්ම නැත්නම් සෝබන ධර්ම බැවින් කුසල් සිතේ නම් ඒවා කුසල ධර්ම ඒක මතක තබා ගන්න දැන් මේ ධර්ම මෙයාට කියන්නේ සෝබන ධර්ම මේ වාට එකහෙලාව කුසල ධර්මයි කියන්නේ නැහැ. කුසල ධර්මයි කියන්නේ නැහැ. මක් නිසාද? කුසල් සිතක යෙදෙන විට ඒවා කුසල් වෙන අතර විපාක සිතවල ක්‍රියා සිතවල යෙදෙන විට ඒවාට කුසල් කියන්නේ නැහැ. විපාක සිතවලත් යෙදෙනවනේ. සෝබන සිත අතරින් අතර කුසල් සිත තියෙනවා, විපාක සිත තියෙනවා, ක්‍රියා සිත. හොඳයි. කුසල් සිතවල යෙදෙන සෝබන ධර්ම ඒවත් කුසල්. එතකොට ඒ කුසල් වන්නේ ඒ අවස්ථාවේදී ඒ උපදනා සිත අනුව ඒවත් කුසල්. විපාක සිත්වල යෙදෙන විට ඒවට කියන්නේ බෑ කුසල් කියලා. විපාක සිත්වල යෙදෙන මේ ධර්ම විපාක. ක්‍රියා සිත්වල යෙදෙන විට ඒවා ක්‍රියා. මේ විපාක සිතුයි ක්‍රියා සිතුයි කියන මේවා එක්කොට දක්වන්නේ අව්‍යාපක කියලා. එතකොට ඒ අව්‍යාපක සිත්වල යෙදෙන මේ ඒ කාය මුදිතා චිත්ත මුදිතා ආදි වශයෙන් එන ඒ ධර්ම සියල්ලම අව්‍යාකෘත වෙනසක ඒක කුසල් නේද කුසල් සිත්වල පරණයි කුසල් කියන නම ලබන්නේ සෝබන නාමයේ ඒ කොයි එකේ යෙදෙන සෝබන නේම ඒ চৈতසික සෝබන চৈতසික මං මත් නිසා දේවත් සෝබන চৈতසිකයි කියන් සෝබන සිත්වල යෙදෙන চৈতසික ඒ නිසා සෝබන සිත්වල මේ පමණක් ලැබෙන চৈতසික ඒ නිසා ඒ වාට සෝබන චෛතසිකේ සෝබන සාධාරණේ කීවේ ඒ සෝබන සිත් සියල්ලෙහිම එකක් නැර හැම එකකම එකාකාරවම මේ ධන වේ යෙදෙන නිසා ඒ වාත සෝබන සාධාරණ ඒ සෝබන සාධාරණ වූ මේ ධර්මයන් කුසල් සිත්වල යෙදෙන විට අකුසලයන්ට ඉඳුරාම ප්‍රතිපක්ෂ අකුසලයන්ට ඉඳුරාම විරුද්ධයි එයා අකුසලයන් බැහැර කරනවා අකුසල් දුරු කරනවා ඒ දුරු කරන්නේ මේ කුසල් වශයෙන් උපදනා මේ ධර්ම නම් මේ ධර්ම ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මයන්ගෙන් සිදු කරන ඒ නොමන බලපෑම එහෙම පිටින් ඉවත් කිරීම සඳහා බලවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් හුදු කුසල් සිතක් උපදීවි මේවා බලවත් නොවන නිසා බලවත් නොවන නිසා ඒ කුසලයේ යෙදීම පවා ඒ තරම් ප්‍රිය ජනක දෙයක් වශයෙන් මේ පුද්ගලයාට ඇතිවන්නේ නැහැ. අනුහේම කප්පයන් කියලා. ඒවා මේ කියන විදිහටම තේරුම් ගන්නට නෙවෙයි. ඒ එක එක අවස්ථාවලදී තමන් කුසල් වල යෙදී සිටින අවස්ථාවලදී භාවනාවේ යෙදී සිටින අවස්ථාවලදී තමන්ට ඒවා මේවා දැනගෙන සිටි යොත් ප්‍රකට වන්නට ඉඩ තිබෙනවා. මෙන්න මේ කාරණය තමයි මේ එන්නේ චෛතසිකයන්ගේ කියන්නේ කියන්නේ. ඒකට චිත්ත කම්මඤ්ඤ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ දෙදෙන බලවත් නම් ඒ බලවත් ප්‍රත්‍යාගයේ සිට හරියට උඩු සුළඟට ගලක් වීසි කළාම මෙන් ඒ ගල ඒ සුළඟ කපාගෙන යනවා. ඒ වගේ එක කියලා දක්වන කුසල ක්‍රියාවිශේෂි හොඳට යවත් හැකි ඉදිරියට. එහෙමත් නම් මේ දෙක දුර්වල නම් කාය කම්මඤ්ඤතා චිත්ත දැන් උඩු සුළඟට දැමු ගලක් වගේ ඒ සුළඟ කපාගෙන ඉදිරියට යනවා. නමුත් මේ දෙක දුර්වල නම් හරියට බොල් වී ටිකක් නැත්නම් දහයියා ටිකක් උඩු සුළඟට දැම්මම ඒක ආපහු වෙනවා. අන්න ඒ වගේ කියලා දක්වනවා මේ ධර්ම දෙකේ තිබෙන අබල ප්‍රබලකම හා දුබලකම අනුව ඒ කුසල ක්‍රියා විශේෂෙහි සිටේ පැවැත්ම. ඒ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන්නේ. ඊළඟට එන්නේ කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා. පාදුඤ්ඤ කියන වචනේ තේරුම පුහුණු කියන එක. පුහුණු පාදුඤ්ඤතා කියන්නේ පුහුණු බව කියන එක. ඒ මෙතන ඒ පුහුණු බව කියන එකෙන් අදහස් කරන්නේ ඒ සිත හා චෛතසික නොදිලම් කරන බව කියන එක. දැන් මෙද බවක් දිලම් බවක් ඇති වුණු කල්හි කෙනෙකුගේ සිතෙහි නැත්තම් ඒ දිලම් බව ඇති තැනට යම් කිසිවක මනසේ යෙදෙන්නට බෑ. ඒ වගේ සිත දිලම් කරන ධර්ම හැටියට දක්වනවා විචිකිච්ඡාදී ක්ලේශ ධර්ම. විචිකිච්ඡාදී ක්ලේශ ධර්ම. දැන් මෙතන කියනවා අශ්‍රද්ධාය කියලා. ඒ නදහස් කරන්නේ විචිකිච්ඡාදී ක්ලේශ ධර්ම. ඒක විචිකිච්ඡාව පමණක් නෙවෙයි. විචිකිච්ඡාව ඒ தත්ත්වය ඇති කරන ප්‍රධාන ධර්මයක්. ඒ විචිකිච්ඡාදී ක්ලේශ ධර්මයන් සිත දුබල කරනවා. ඒකයි මේ ගිලන් කරනවා. දැන් අපි මෙහෙම සලකමු කෙනෙකුට මේ කර්ම කර්මඵල ආදී වශයෙන් දැක්කන මේ ධර්මයන් ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ. ඒ තනත්තාගේ ශ්‍රද්ධාවද දුබලයි. හේතුව ඔහුට පවතිනවා මේ පිළිබඳ සැක විචිකිච්ඡාව බව. ඒ තනත්තා හොඳයි කාගේවත් කරත්තේ නිසා කාගේවත් ඇවිතිල්ල නිසා එහෙම නැත්නම් කවුරුවත් බලවත්සේ උනන්දු කරවීම නිසා ඒ කුසල්යයි සම්මත නැත්නම් පින්යයි සම්මත යම් යම් ක්‍රියාවන්හි යෙදෙන. එහෙම යෙදෙતાં ඒ තැනත්තා අර සමහරු කියනවානේ මුළු හිතින්ම යෙදෙන්නේ නැtei කියලා. අන්න එහෙම තත්ත්වයකට වැටෙන. එහෙම තත්ත්වයකට. සම්බන්ධ වෙતાં ඒ තරම් ප්‍රබල සම්බන්ධ වීමක් නොවේ ඔහුගේ සිතෙහි ඇතිවන්නේ. අන්නේ ඒ විදිහේ ඒ කුසල ක්‍රියා විශේෂෙදී නම් සිත දුබල කරන බවක් ඒ අශ්‍රද්ධා නැත්නම් විචිකිච්ඡාදී ක්ලේශ ධර්මයන් කි කියන. අන්නේ ඒ தත්වයන් දුරු කරන්නට ඒ ක්ලේශයන් මර්ධනය කරන්නට හේතු වෙන ධර්ම දෙකකුයි කාය පාණුජ්ජතා චිත්ත පාණුජ්ජතා. මේ දෙක දුර්වල වූ ඔහුගේ සිත ගැඹුරු දිහෙහි දමු වඳුරෙකු මෙන් පුණ්‍ය කර්මෙහි කම්පාවෙහි සැලෙයි. අපට ඕන නම් කියත හැකි පීනන්නට නොදන්නා කෙනෙකුන් වෙ දියට දැම්මා වගේ ගලකට තල්ලු කෙරුවා. එතනත්තා ඒ පුණ්‍ය කර්මෙහි ස්ථිරව පිහිටන්නට අමාරු තත්වයක සිටි. ඒකයි මේ ධර්ම දෙකේ දුර්වලකම. ඒ ධර්ම දෙක බලවත් නම් හොඳට පිහිනුම් ගන්න කෙනෙකු දිහට වැදුනා වගේ. එහෙම නැත්නම් අපිට කියත හැකි මේ පොතේ තියෙන ජබුරු දිහි දමු කිඹුලෙකු වගේ නොසැලෙයි නොකෙලෙයි. ඒ පාදුඤ්ඤතාව නිසා. එහෙම කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කියන මේ ධර්ම දෙක ඒ සිත ගිලන් කරන චෛතසිකයන් ගිලන් කරන ඒ විචිකිච්ඡාදී ක්ලේශ ධර්මයන් මර්ධනය කිරීම මේ දෙදනාගේ ස්වභාවය ලක්ෂණ. මේ චෛතසික දෙකේ ඒවා දුර්වල වූ තැනත්තා හරියට ගැඹුරු දියකට ගැටුණු පිහිනුම් මෙලක් කෙනෙකුන් මෙන් සැලෙන කම්පාවන බවක් ඒ සිතෙහි ඇති වෙන්නේ. එවැගේම ඒ දෙක බලවත් නම් ඒ ගැඹුරු දියකට දැමූ කිඹුලෙකු මෙන් ඒන අදහස් කරන්නේ ඒ ක්‍රියාවේ හොඳට සිත පවත්වන්නට පුළුවන්. ඒක හොඳට ප්‍රගුණයි. ඒකනේ දපාගුණ්‍යතා කියන වචනේ තේරුම ප්‍රගුණ බව කියන්නේ. ප්‍රගුණ බව. ඉතින් මේ ප්‍රගුණ බවේ සිදු කරන ධර්ම දෙකනේ. ඒ නිසා ඒ කටයුත්තේ මන ආසයේ යෙදෙන්නට පුළුවන් මේ පාගුණ්‍යය ඇතිවන බැරි. ඊළඟට එන්නේ කායිජ්ජුකතා චිත්තුජ්ජුකතා කියන ධර්ම. උජ්ජුකතා කියන්නේ ඍජු බව කියන්නේ. උජ්ජුකතා කායිජ්ජුකතා කියන්නේ චෛතසිකයන්ගේ ඍජු බව. චිත්තුජ්ජුකතා කියන්නේ සිතේ ඍජු බව. ඍජු බව කියන්නේ ඇද නැති බව කියන එකනේ. ඇද නැති බව කෙලින් බව. මොකක්ද මේ නැත්තම් මේ ධර්ම දෙකෙන් දක්වන්නේ මොනවද? දැන් සිත හා චෛතසික අපි දැනගත්තා ඒ වුණොත් ඒක දැනිල උපදින්නේ ඒ වුණොත්ගේ ඒවා වෙන් කරන්නට බෑ. ඒ නිසා සිතට යම් රෝගයක් වැළඳේ නම් ඒ රෝගය චෛතසිකයන්ටත් සාධාරණයි. ඒ චෛතසිකයන්ට යම් රෝගයක් වැළඳෙනවා නම් ඒක සිතටත් සාධාරණයි. මොකද මේ දෙක උරුමුගෙන් වෙන් කරන්නට බැරි නිසා. එබැවින් මේ ධර්මත් එහෙම දෙකක් දෙකක් බැගින් එන්නේ. සිතේ කියන්නේ චෛතසික නෙවෙයි. ඒ වගේම චෛතසික කියන්නේ සිත නෙවෙයි. ඒ ධර්ම දෙක වෙන්කොට දක්වනවා. නමුත් වෙන්කොට දක්වතා ඒ ධර්මයන්ගේ වෙන් වෙන්ව පැවැත්මක් නැහැ. වෙන් වෙන්ව පැවැත්මක් නැහැ. දැන් ඒවා චෛතසික කියන්නේ නූපදින අවස්ථාවකදී චෛතසික නෙවෙයි. නේ යන්නේ දැන් අපි ගානෙමු මේ ලෝභය. ලෝභය ලෝභය යම් කිසි අවස්ථාවකදී උපදී. ලෝභයේ තිරෙනා අවස්ථාවක් සිතක නූපදන අවස්ථාවක් තිබෙනවා. සිතක නූපදන අවස්ථාවේ ලෝභය පිළිබඳව දක්වන්නේ අංශය කියලා. ඒ අංශය උපදින බවක් නෙවෙයි කියන්නේ. ඒවා ඉපදිලත් නැහැ ඉපදিলা නැති වුනේත් නෑ එහෙම පෙන්වන්නට බෑ. නමුත් ඉපදිය හැකි බවක් ඉපදිය හැකි ශක්තියක් ඒකයි අනුසයක. ඒ ධර්ම අපසලයන්ගේ එහෙම ඒ ඉපදිය හැකි ශක්ති වශයෙන් දක්වන අනුසය හතක් වෙනවා. දැන් කොයි ධර්ම වුණත් අපි ගන්නේ මේ අකුසල පක්ෂයේදී ලෝභාදී ධර්ම කුසල පක්ෂයේදී ශ්‍රද්ධාදී ධර්ම සෝබන පක්ෂයේදී කියලා කියේ ශ්‍රද්ධාදී ධර්ම ඒවා අපිට ශ්‍රද්ධාව ගැන කතා කරත හැකියි. ශ්‍රද්ධාව කියන්නේ මෙහි බාධර්මයක් නිබඳු දෙයක් ඒ ආදි වශයෙන් කතා කරත හැකියි. නමුත් ශ්‍රද්ධාව කියන එක දක්වන්නට තිබෙන්නේ ඒ ශ්‍රද්ධාවෙන් සිදුවන කෘත්‍යය දැක්වීම් වශයෙන් වී ශ්‍රද්ධාව ගැන කතා කරන්නට වන්නේ ඒක වන්නේ කොයි අවස්ථාවේද? සිතක උපදින අවස්ථාව. සිතක ධර්මයක් වශයෙන් උපදින්නට ඕනේ. එතකොටයි ඒක ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් ධර්මයක් හැටියට ශ්‍රද්ධාවේ ස්වභාවය අපට ඉගෙන ගත හැකි. නමුත් ඒ ස්වභාවය කොහෙද තිබෙන්නේ? ඒ ස්වභාවය ශ්‍රද්ධාව උපදින කොටයි පවත්නේ. කොහොමද පවත්නේ? ඒ සිත ඇසුරු කොට ඒ ස්වභාවය පවතින්නේ. දැන් ඒක තේරුම් ගන්නට ඕන. මේ ධර්ම සියල්ලම ඒ විදිහයි. මේවා සිතින් වෙන් කරන්නට බැරි සිත සමග එකතන උපදනා ධර්ම. ඒ නිසා මේ යම් ධර්ම කෙරේ දුබල වේ නම් ඒ අවස්ථාවේදී සිතත් දුබලයි. සිතත් දුබලයි. යම් ධර්ම කෙනේ ප්‍රබල නම් ඒ අවස්ථාවේදී සිතත් ප්‍රබලයි. එබැවිනුයි මේ ධර්ම මේ සෝබන පක්ෂයේදී එකතම එන්නන්නේ කාය චිත්ත කියන වචන දෙක අරගෙන. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කායිජ්ජකතා චිත්තජ්ජකතා එනකොට කොයි වේලාවකවත් තිබෙන්නට බෑ. සිත ඍජුයි, චෛතසික ඍජු නැහැ කියන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. සිතේ ඍජු බව ඇති අවස්ථාවේදී චෛතසිකයන්ගේ ඍජු බව තියෙනවා. ඒ නිසායි මේ ඒ ධර්ම දෙක දෙක විදල විදල වශයෙන් දක්වලා තියෙනවා. බඩ කායිජ්ජකතා කියන්නේ සිතේ ඇති නැති බව, චිත්තුජ්ජක නේ චෛතසිකයන්ගේ ඇති නැති බව. චිත්තුජ්ජකතා කියන්නේ සිතේ ඇද නැති බව. මොනවාද මේ සිතේ ඇදේක? දැන් අපට යම්කිසි වස්තුවක යම්කිසි ද්‍රව්‍යයක මේ මේ ඇදයක් ගැන කතා කරමු. එහෙම ඇදයක් සිත පිළිබඳව දකින්නට නම් නැහැ. ඒක මොකද සිත පෙනෙන ධර්මයක් නෙවේ. නමුත් සිතේ ඇද ගති ගැනද කතා කරමු. ඒ සිතේ ඇද ගතිය සිදුවන්නේ පින් නිසා කුසල් නිසා නෙවේ. සිතේ ඇද බව සිදු කරන්නේම අකුසල ධර්ම. අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම අතුරෙන් ඍජු ප්‍රයත්න දැන් සිතේ ඍජු බව හා චෛතසිකයන්ගේ ඍජු බව නිසා තමයි පුද්ගලයෙකුගේ ඍජු බවක් ගැන කතා කරන්නට හැකියාව. දැන් සමහර විටක අපි කෙනෙකු ගැන කියනවා ඒ මනුෂ්‍ය ඇද නැති මිනිහක්. ඒ එහෙම කියන්නේ බොහෝ සෙයින්ම එකක් කියලා වෙන එකක් කරන්නේ නැති. එහෙම නැත්නම් යමක් කරමින් ඊට හාත්පසින්ම වෙනත් දෙයක් පිළිබඳව කතා කරන කෙනෙක් නොවේ කියන එක දැක්වීමටයි ඇද නැති කියන එකෙන් අදහස් කරන්නේ. දැන් ඇද බවක් තිබෙනවා මිනිසුන්ගේ. ඒ ඇද බව වන්නේම අකුසල ධර්ම නිසා. ඒ අකුසල ධර්ම නිසා සමහරු කර හැමදාම පොදුයි කියන්නටත් ඕන මේ ප්‍රත්‍යඥ තත්වයේ සිටින අය. ඔවුන්ගේට තිබෙනවා වැරදි කරමින් තමන් වැරදි නොකරන්නෙකු මෙන් තෙනී සිටින්නට පුළුවන් බව. එහෙම දක්වන බව. තමා තුල ගුණයන් නැතිව ඒ ගුණ තිබෙන බව දක්වන බව. කියන්නේ තමා වැරදි කරමින් නොකරන්නෙකු බව එන්නීම තමා තුල ගුණයන් නැතිව ඒ ගුණ ඇතේ කියන එක පෙන්වීම. එහෙම මිනිසුන් තුල තිබෙනවා එහෙම ගතිය. ඒක තා මේ ඉහළ තත්ත්වයන්හි වැදගෙන අය අතර පවා පවත්න ගතියක්. ඒ දෙකටම කියන්නේ එකක් මායා අනේක සාත්‍යයක. මායා කියන්නේ ඇති දොස් අඳ වෙන ස්වභාවය. සාත්‍යය කියන්නේ නැති ගුණ පෙළීම. එතකොට ඇති දොස් සැඟවීම මායා. සාත්‍යය නැති ගුණ පෙළීම. මේ දෙකම කෙනෙකුට බොහෝම හානි කරයි. හානි කරයි කියන්නේ තමාම දන්නවා නම් තමා යම් යම් දෝෂයන්ගෙන් යුක්ත කෙනෙක් කියලා. ඒක සඳහාගෙන සිටීමෙන් සිදුවන යහපතක් නැහැ. ඒ නිසා සමහර විටක මේ දෝෂ වැරදි සුදුසු අනුශාසනා ලැබ ඒවා ක්‍රියාත්මක කිරීමෙන් දුරු කරගන්නට පුළුවන් දෝෂයන් විය හැකියි. එහෙම නිසා ඒවා කියන්නට. ඒ නිසාම දැන් භික්ෂුන් වහන්සේලාට වහන්සේලාගේ ඇවැත් පිළිබඳව ඒවා වසාගෙන සිටීම නෙවෙයි දක්වා. ඒවා ප්‍රකාශ කරන්නට. ඒක සුදුසු ප්‍රතිකර්ම කර ගැනීම සඳහා. ඒක සංගවාගෙන සිටියොත් ඒකෙන් වරද වැඩි වෙනවා මිසක අඩුවන්නේ නැහැ. ඒකට ඒ දුසීකම් ආදී වශයෙන් තිබෙන එහෙම යම් යම් වැරදි සිදුවෙනවා නම් ඒවා සංගවාගෙන සිටීම නෙවෙයි ඒවා දුරු කරගන්නටයි ඕන. Tamanta amaru nam salaka hitaagena ewa duru karagannata me duru karagannime upades labaagena නැති කරගන්නට උත්සාහ කළ හැකි. ඒ වගේම නැති ಗುಣ දෙන්නේ මොකක්ද සිදුවන්නේ? තමා බුරුකාරයෙක් වෙනවනේ. ඒ සමහර මේ පින්නතුන්ට මතක ඇති අර විසුද්ධි මාර්ගයේ යෙන්නේ ඒ කතාවක්. ඒ ස්වාමීන් වහන්සේ නමක් ගැන වහන්සේ වැඩ සිටින තැන තිබුණායි කියනවා ලොකු හැලියක් විශාල හැලියක් ඉන්දයිකෝ මේ පන්සලට ආවම ඒ අයට තේන විදිහට ටිකක් වෙලා ඉඳලා ඒ අය දකින්න හමුදුරම ඊළඟට අර හැලියට වෙලා සැඟවෙනවා ඩායකෝ ඇවිත් හොයනවා හමුදුරම හැමතැනම ඒක හොයාගන්නට නැතිව ඉන්නකොට ඒ සේවයේ උසහයෝන් අත්හැරලා තම තමන්ගේ වැඩ කටයුතු නියදෙන විට හාමුදුරේ හිමි හැලියෙන් උඩට එනවා. ඇවිල්ලා ඉතින් අර අයට තෙමෙ තමන් ඉන්න බව දක්වනවා. එවිට වුන් අහනවා හාමුදුරු මේ අපි මෙච්චර වෙලක් සෙව්වයි. කොහෙද ස්වාමීන් වහන්සේ? හාමුදුරුවන්ගේ ගමන් බිම ගැන අහන්නට එපා. ඒ කියන්නේ මේ ඉර්ධියෙන් එහෙම යන්නට පුළුවන් තමන්ට. ඒකම ඒවා අහන්නට ඕනේ නැtei කියන එක. අනේ එහෙම අනුනේ රාජ්‍යම බව. ඒකයි සාක්ෂියුත්. මේ දෙකම හොඳ නැහැ. විශේෂයෙන්ම ඒ පිළිබඳව කිව යුතු තිබෙනවා. මේ භාවනා කරන අය. භාවනා කළා මේ භාවනා කරන්නේ ප්‍රත්‍යඥය උනේ. ප්‍රත්‍යඥය අය කියන්නේ මේ කෙලෙස් වලින් එකක් වන් දුරු කරපු කෙනෙක් නේද ප්‍රත්‍යඥය කියන්නේ මේ ප්‍රත්‍යඥයන් තුල ගුණධර්ම දියුණු කිරීමේ උවමනාව තිබෙනවා වගේම තමා තුල නැති ගුණ ඇති කෙනෙක්යි අන්‍යයන්ට පෙන්වීමේ කැමැත්තකුත් තිබෙනවා ඒ නිසා බොහෝ විට තමන් මේ භාවනා ආදියෙන් දියුණු කෙනෙක්යි කියලා අන්‍යයන්ට දැනගන්නට සැලැස්වීම ත බොහෝම කටයුතු කරනවා ක්‍රියා කරනවා එහෙම ඇඟවීමට බොහොම ලෑස්ති වෙනවා ඒ තිනතුන්ගේ තිබෙන මේ වරදක් කියලා කියන්නට බෑ පුද්ගලයාගේ මොකද්ද තියෙන වරද පුද්ගල වරදක් නෙවෙයි ඒ පුද්ගල සංකාමී උපදන ධර්මයන්ගේ වරද ධර්මයන්ගේ වරද බුද්ධාගමේ උදාන්නන්නේ අල්පේච්ඡතාව හැම දෙයක් පිළිබඳව අධිගම අපිච්චතා කියලත් එකක් තිබෙනවා අධිගම අපිච්චතා කියන්නේ තමා ලබා තිබෙන ඒ මාර්ගඵලාදිය පිළිබඳව අන්‍යයන්ට දැනගන්නට නොසලස්වන බව අපි මොකටද මේ කාටවත් දෙන්නන්නට හදන්නේ මේ දේ දෙයින් අපි ඉහෙලයි උසස්ලයි ඒක ධර්මයටම කරන මේ පහර දීම ධර්මයේ තිබෙන්නේ ඒ සඳහා නෙවෙයි ධර්මය අරමා කිව්ව අපිච්චතා කියන එක බොහොම සැලකිය යුතුයි තමා ගුණවතෙක්යි කියලා අන්‍යයන්ට කියන්න දෙයක් නැහැ ඒක අපි හිතා ගන්න ඕනේ හොඳට දැනගන්න අපි සිල් සමාදන් වන්නේ අපි සිල් සමාදන් වන්නෝය කියලා මේ අන්‍යයන්ට පෙන්නන්නට නෙවෙයි අන්‍යෝ මා සිල් සමාදන් වන්නේ කැයි දැනගනිත්වා කියන එහෙම අදහසකින් නෙවෙයි සිල් මත ඕන නිසායි මං සිල් ගන්න කාටවත් ඕන නිසා නෙවෙයි නිසා ඒ වගේ හැම දෙයක් පිළිබඳව තමන්ට තිබෙන්නට ඕන මේ මම මොකද්ද කරන්නේ කියන දැනුමක් කාවත් රවටන්නට කාවවත් රවටන්නට එහෙම කාව රවටන්නට අදහස් කරන විටම ඒ තැනත්තාව රවටන්නට කලින් තමා රැවටිලා තමා රැවටිලා ඒ සාමි ධර්මය බොහෝම තේරුම් ගන්නට ඕන දෙයක් ධර්මයම ධර්මයේ තිබෙන්නේ කුමටද ධර්මය ඕනේ කරන්නේ ධර්මයයි කියන්නේ එක තේරුමක් තමයි අපායාදී අත්ථ දුක්ඛේසු අපතමානේ කତ୍වා ධාරේති इति ධම්මෝ කියලා එනවා. අපාය කියන්නේ සතර අපාය. ඒ සතර අපායාදී සතර අපාය තමයි නේ සතර අපායත් අනුත් දුක්ඛේ මුත දුක්ඛේ කියන්නේ සංසාර දුක්ඛේ. ඒ සංසාර දුක්ඛයට වැටෙන්නට නොදී අපාය ප්‍රධාන කොට ඇති සංසාර දුක්ඛයට වැටෙන්නට නොදී ධර්ම නිසා ධම්ම කියලා. එතකොට ධර්මයේ තිබෙනවා ඒ බඳු බලයක්. ඒ ධර්මයෙන් කෙනෙක් සතර අපායේ වැටෙන්නට කාරණයක් කරගත්තොත් කර්මයක් කරගත්තොත් මොකද වෙන්නේ? ගන්න. ඒක තේරුම් ගන්නට. එන තේරුම්ගෙන මේ මායා සාපීය කිය. මේ දෙකනේ විශේෂයෙන්ම ඇතිවන්නේ ඔය රාගාධික සංඛාර ඇති පුද්ගලයන්ට. අනුන්ව රැවටීම එතන තියෙන. මායා තමයි දොස් නැති, වැරදි නැති කෙනෙක් හැටියට ඉන්නනේ. සාපීය තමයි ගුණ ඇති කෙනෙක් හැටියට කියන්නේ. නැති ගුණ පෙන්වීම. සාපේය ඇති දොස් සංගවීම මායා. මේ දෙකම දියුණුවට ඉතාම බාධා. දියුණුව කියන්නේ මේ පෞද්ගලික වශයෙන් ආර්ථික වශයෙන් ලබන දියුණුව නෙවෙයි. මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ලබන දියුණුවට බාධාවක්. ඒ වගේම ඒ අයව තමයි මහා හොරු හැටියට දක්වන්නේ. මහා චෝරෝ කියලා පෙන්වන්නේ ওই විදිහේ ওই මායා සාපේයයන්ගෙන් යුක්තය. ඒ නිසා ඒ මායා සාපේය යමතු సంతානෙහි පවතින. ඊතනත්තාගේ කටයුතු ඇයි? ඔහුගේ සිත හා චෛතසික ඇද ගති වලින් යුක්ත. අනේ ඇද ගති දක්වනවා ගෝමිත්‍ර වංකය, චන්ද්‍රලේඛා වංකය, මංගල කෝටි වංකය කියලා තුනක් හැටියට තියෙනවා. ඒ ඇද ගති ගැන බක්. ගෝමුත්‍ර වංකය කියන්නේ හරියට ගවයා මුත්‍ර කරන විට මේ දිනුදුන් දැකලා ඇතිනේ උපාරය අපට. ඒ බොහෝම ඇදයි. ඉස්සරහට යනවා ආපහු ඒ මුත්‍ර පාර පස්සට එනවා. එහෙම යන්නේ. මෙහෙම යන්නේ. අනේ ඒ වගේ අකුසල ධර්ම විශේෂෙහි ඉදිරියට යමි. අකුසල් කරන්නේ නැහැයි කියලා පස්සට එන බව. උන්ටම ඇද පැවැත්මක් තිබෙන්නේ පුද්ගලයා තුළ. තමන් කරමින් නොකරන බවක් කියනවා. ඒ ගෝමුත්‍ර වංකය. චන්ද්‍රලේඛා වංකය කියන්නේ මේ අටවක මාස පොය වුණාම ඒ ඇති වෙන සඳ කියනවා බොහොම ඒකත් ඇද. ඒ චන්ද්‍රලේඛා වංකය. ඒ විදිහේ එයා මේ ඉදිරියට යමි. පාපක්‍රියා විශේෂයි. ඒ පෞකිරීම බිය ජනකයි ආදි වශයෙන් කර්මු කියලා. ඒ මුත් Taman පවු නොකරන්නේ කු හැටියට දක්වන. දෙලින්ම කියන්නේ නැහැ. දෙන්න. මංගල කෝටි වංකය කියන එක ඒ තරම්ම අද බවක් නෙවෙයි. මංගල කෝටියයි කියන්නේ නගුලේ කොළ කියන එක. අර සියදහ බලින තැන තියෙන ඇදේ. නගුල කෙලින්නේ තියෙන්නේ. නමුත් වියගහ බලින තියෙනවන තර එතන තියෙන පොඩි ඇදයක්. අන්න ඒ ඇදේ වගේ කියලා මංගල කු. මේක තව පෙන්නනවා යමකු තුන්දරින්ම වැඩි කරමින් Taman නොකරන්නේ කුමෙන් තෙලී සිටිනවා නම් ඒ තැනත්තාගේ ඒ ඇදගතිය ගෝමුත්‍ර වංකය වගේද. ద్వාර දෙකකින් වැඩි කරමින් ඒ නොකරන බව දක්වනවා නම් ඒතනත්තාගේ අද චන්ද්‍රලේඛා වංශය වගේ එක ద్వාරයකින් පවු කරන කෙනෙකුගේ ඒ අද මේ නංගල කෝටි වංශය කියලා ඒ නිකන් කරුණු දක්වන හැමයි. එතන දක්වတာ තේරුම් ගන්නට ඕන මේ අදය කියන එක සිතේ ඇතිවන ගතියක්. ඒතනත්තාගේ සිත ඇදයි. ඒ අද ගති දුරු කරන ධර්ම දෙක තමයි මේ ඒ කියන්නේ මායා සාපේය කියන මේ ධර්මයන්ට ඉඳුරා ප්‍රතිවිරුද්ධව අතිවන සෝබන චිත්ත සම්පයුක්ත ධර්ම දෙක කාර්යජිතතා චිත්තජිතතා මේ දෙක දුර්වල වූ හොගේ සිත මත්තු තැනෙකුගේ ගමන් යාමෙන් පුණ්‍ය කර්මෙහි විෂම වෙයි මත්තු වර්ෂය ගමන් කරනවා දැන යාත මෙයාත වැඩි වැඩි හරි හරි ඒ වගේ යන්නේ වරක හැකිලෙයි වරක වික්ෂිප්ත වෙයි වරක උඩඟු වෙයි බලවත් වූ ඔහුගේ සිත ප්‍රකෘති සිහි ඇත්තුගේ ගමන් ව්‍යාමනේ ඍජු වේ නුවණින් වික්ෂිප්ත වේ උඩඟු වේ ප්‍රබෝධ වේ මෙන්න මේ විදිහට දක්වනවා ඒ ධර්ම දැන් මේවා මෙහෙම කීපවමින් සියල්ලම තේරුම් ගන්නට බෑ ඒ නිසා මේ පින්නතුණු මේ පොත් තිබෙනවා කොයි පොතක් වුවත් මේ ධර්ම විස්තර කර තිබෙන ඒ සඳහා සුදුසු එහෙම පොත් සොයාගෙන ඒවා කියවන්න නැවත නැවත බලන්න. ඒකයි මේ බුද්ධ ආගම ධර්මය පිළිබඳව ඉගෙන ගන්න අය විසින් කළ යුතු දෙයක්. එකක් ඇසීම සක්කච්ඡන් ධම්මං සුනන්ති. අනිත් එක ඉගෙන ගැනීම සක්කච්ඡන් ධම්මං පරියා පුනන්ති. තුන්වෙනි කාරණය සක්කච්ඡන් ධම්මං ධාරಂತಿ. හොඳට සිත්ති ධාරණය කරගන්න. හතරවෙනි කාරණය සක්කච්ඡන් භතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. ඒ තමන් සිත්ති ධාරණය කරගත් ඒ ධර්මෙහි අර්ථ නැවත ඒ කාරණේ අරගෙන ඒක ගැන පිරික්සා සොයා විමසා බැලීම නැවත නැවත සලකා බැලීම උපපරික්ඛන්. ඊළඟට දක්වන්නේ සත්‍යච්ඡං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන් ධම්මං පරිපච්ඡ. ඒ අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමේ කියන එක කෙසේද කරන්නට පිළිදෙන්නේ? ඒ අපි ඉගෙන ගන්න ධර්ම කීපයක්. මේ කාය පස්සබ්දී, චිත්ත පස්සබ්දී, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාදුඤ්ඤතා, චිත්ත පාදුඤ්ඤතා, කායිජ්ජකතා, චිත්තිජ්ජකතා කියන මේවා දැක්වීමේදී මෙවා සෝබන චිත්ත සම්ප්‍රයුක්ත සෝබන සාධාරණ චෛතසිකයි. මේ චෛතසික විරුද්ධයි මේට ප්‍රතිවිරුද්ධ අසෝබන ධර්මයන්ට. අසෝබන ධර්ම වශයෙන් අප සලකා බැලුවේ අකුසල චෛතසික. ඒ අකුසල චෛතසිකයන්ගේ ලෝභ ද්වේෂ කියන මේ දෙකේ ප්‍රධාන වශයෙන්ම තිබෙනවා, බලවත් වශයෙන්ම තිබෙනවා. සිත බවන, තවන, පෙළෙන බව. ලෝභයයි ද්වේෂයයි ධර්ම වල නැතිව නෙමෙයි. මේ දෙකේ අනුසාරයෙන් අපට දෙක තේරුම් ගත හැකියි. දැන් යම් කිසි කෙනෙකුට ඊර්ෂ්‍යාව ඇති වුණොත් ඒකද තිබෙනවා සිත බවන ගතිය. ඒ වගේ ඒ ධර්ම අකුසල ධර්මයන්ගේ තිබෙනවා ඒ ස්වභාවය. ඒ ස්වභාවය දුරු කරන බව සෝභන චෛතසිකයන්ගේ තිබෙනවා, නැත්නම් සෝභන ධර්මයන්ගේ තිබෙනවා. ඒවා ඉන්ද්‍රාම දුරු කරන බව ඇත්තේ කුසල් වශයෙන් උපදනා වූ සෝභන සිත්වල. කුසල් වශයෙන් උපදනා සෝභන සිත්වලින් අකුසල් දුරු කරන. කුසලයෙන් කරන්නේ කුමක්ද කියලා අසුවොත් කුමක්ද හේද දේතු ප්‍රය අකුසල් දුරු කිරීම. අකුසල් දුරු කිරීම, අකුසල් නැති කිරීම තමයි කුසලයෙන් කරන වැඩේ. තව විදිහකින් අපි අහුවොත් බණ අසන්නේ කුමටද කියලා කෙනෙක් කියන්නට පුළුවන් පින් සිදු කරගන්නට. එහෙම කියන්නට පුළුවන්. සමහරු නම් ඒක තමයි අහන්නේ. සමහරු හිතනවා ඔහේ අපිට පින් වෙයි කියලා. එහෙම අහනවා. ඒකට බණ අසන්නේ පින් සිදු කරගන්නට කියන අදහස තරම් හොඳ නැහැ. හැබැයි තරම් තේරුම් ගන්නට ඕන බණ ඇසීමෙන් පින් සිදු වෙනවා. ඒක ඇත්ත. නමුත් බණ අසන්නේ කොහොමද? බණ අසන්නේ දැනගන්නට, ධර්මය දැනගන්නට. ධර්මය දැනගන්නේ කොහොමද? ධර්මය දැනගන්නේ ඒ දැනගත්ත ධර්මයට අනුව පිළිපදින. දැනගත්ත ධර්මය අපි ධර්ම දැනගත්ත ධර්මය කියන එකෙන් අපිට මේ දක්වා අපි කතා කරලා තියෙන ධර්ම ගැන කීප හැකි වුණා නම් අපි ප්‍රධාන වශයෙන් දැනගෙන කියනවා අකුසලය කුසලය කියන මේ දෙක. එදින් ඒ ධර්මය දැනගත්තේ. ඒ දැනගත්තේ පිළිපදින්නට නම් මොකක්ද පිළිපදීම? අකුසල දුරු කිරීමේ පිළිවෙතේ කුසල් දියුණු කිරීමේ පිළිවෙතේ තියෙනවා. ඒ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වන්නේ අකුසල් දුරු කරන්න. ඒ අකුසල් දුරු කිරීමේ යෙදෙන්න තෝර. ඉතින් ඒක නිකන් පුළුවන් රම දෙයක් නෙවෙයි. පළමු කොට තමන් මේ අකුසලයක් උපදන අවස්ථාවේම සල අල්ලගන්න තෝරන්නේ. ඒක අකුසලයක් කියන්නේ. එතකොටම තමන් ඒ සතන දිනනවා. නේ මේක වෙන්නේ එහෙම එකක් උපදිනකොට ඒකේ වරද පේන්නේ නැහැ තමයි. ඕන හැටියට ඒ එයින් කෙරෙන හැම වරදක්ම කෙරී අවසන් වන තුරුම ඉන්නවා. අන්න ඒක. එනමෙලේ අපි ඒ නිසා දැන් මෙතෙක් ඉගෙනගත් ධර්මයන් පිළිබඳව තිතා ගන්නට පිළිදෙන්නේ අපි මේවා දැනගන්නේ කුමටද? දැනුම විතරක් ගොඩ ගැනීම නැගීමට නෙවෙයි. ඒ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට පමණක් නෙවෙයි අසක්. ඒ දැනුම ප්‍රයෝග ක්‍රියාවට නැංවීමට. ඒ ක්‍රියාවට නැංවීම තමයි වරද අත්හැර දුරු කිරීම යහපතේ යෙදී. එහෙම වෙතොත් අර මායා සාඨිය කියන ඒවා එන්නට ඉඩක්